දෙදස් පාලවේදී වාඩනීති වෙනස් වෙලා තියෙනවා. දැන් මේ ඇනබොලික් ස්ටීරොයිඩ් කියන එක තමයි වාඩ නීති පද්ධතියේ උපරිම දඬුවම දෙන්න පුළුවන් රසායනික ද්‍රව්‍යයක් තමයි ඇනබොලික් ස්ටීරොයිඩ් කියන්නේ. ඒකට ඒක කොයි වෙලාවකවත් ශරීරේ තියෙන්න බෑ කිසිම හේතුවකට. ඇනබොලික් ස්ටීරොයිඩ් එකට උපරිම දෙන්න පුළුවන් දඬුවම අවුරුදු වසර 4කට තහනමක්. ඒක තමයි උපරිම.